Well, it is a privilege to be back with you again. ඔබත් සමග නැවත පැමිණීම මහත් වරප්‍රසාදයක්. To see you all here in Talawatagoda. Talawatagoda නැවත ඔබව දැක ගැනීමට. To say hi to everybody in Ratmalana. Ratmalana සියලු දෙනාටත් පාස්ටර් වෙස් සුභාසින්චන කියනවා. It was good to be there down by the railway tracks and to see the great ministry. ඔබගේ සේවය මනහර සේවය දකින්න සිකුරාද මට අවස්ථාවක් ලැබුණා ඒක අලංකාරයි. Welcome Pastor Roshan and Dulcie and everybody there. Pastor Roshan, Pastor Dulcie සහ සහෝදර සහෝදරයන්ට සුභාශිංස. And of course it's great to be here with my young son Pastor Roshan and his younger wife Lady Liz. මගේ තරුණ ආත්මික පුත්‍රයා සහ දියණිය දකින්න ලැබීමත් මනහරයි. They are great people. ඔවුන් විශිෂ්ට අය. Sometimes when we are used to people, we don't always realize just what we've got. බොහෝ විට අපිත් එක්ක නිතරම ගැවසෙන අය දැක්කහම අපිට කුමක්ද තියෙන්නේ කියලා අපිට වටහා ගන්න අමාරුයි. But you've got some very faithful and wonderful servants of God here. මේ ස්ථානයේ ඔබට ඉතා මනහර විශ්වාසවන්ත දේව දාසයන් කණ්ඩායමක් සිටිනවා. I think it's a wonderful thing that Pastor Liz left Britain. Pastor Liz Britannia deshe atherala to come here. Me desheta paminima alankara. That's a big thing. Eka loku deyak. To leave your country, to leave your culture. Obage sanskruti obe deshe athera paminim. And that's how great things began for Abraham. Abrahamta visishta shreshtha deyak aarambha kalet evani deyak kirime. And remember with that word leave your father's household comes promise. ඔබ මතක තියාගන්න ඔබගේ පියාගේ ගෘහය අත්හැරීම සමග මහත් පොරොන්දුවකුත් තිබෙනවා. That I will bless you. මම ඔබට ආශිර්වාද කරනවා. And I will bless your descendants after you. ඔබගේ වංශයට මම ආශිර්වාද කරනවා. And nations will be blessed because of you. ඔබ නිසා ජාතීන් ආශිර්වාද ලබනවා. And you do a tremendous job here. ඔබ මේ ස්ථානයේ ඉතා මනහර සේවයක් කරනවා. And you're very very faithful. ඔබ ඉතාම විශ්වාසවන්තයි. And you're an example of what a woman pastor leader should be. ඔබ ආදර්ශයක් කාන්තා එඩේරෙක්ගේ සේවය. And Pastor Roshan, I'm going to make it embarrassing as you're the interpreter. Pastor Roshan, ඔබට පොඩ්ඩක් I want to honor your pastor for his faithfulness. ඔබගේ සභාපාලකතුමාට මම ගෞරව කරන්න කැමතියි ඔහුගේ විශ්වාසවන්තකම නිසා. For your faithfulness to the Lord. දෙවියන් වහන්සේට ඇති විශ්වාසවන්තකම. For the calling of God on your life. දෙවියන් වහන්සේගේ කැඳවීම ඔබගේ ජීවිතේ. For faithfully preaching the word of God. දෙවියන් වහන්සේගේ වචනය විශ්වාසවන්තව දේශනා කිරීම. For faithfully discipling people. ඒ වගේම මනුෂ්‍යයා ගෝලත්වයට ගෙනීම විශ්වාසවන්තව. For keeping going despite disappointments and setbacks. ඒ බලාපොරොත්තු රහිත අවස්ථාවන් ඇතිවත් ඔබ දිගින් දිගටම මේ සේවය කරගෙන යනවා. And I want to thank you for your faithfulness to me personally. පෞද්ගලිකව මට ඇති විශ්වාසවන්තකම ගැන මම ස්තුතියි. That's something I've grown to appreciate even more. මම වඩා අගය කරනවා ඒක. I've been 40 years in ministry. අවුරුදු 40ක් මගේ සේවය තුල මම සිටිනවා. Which is amazing because I'm only 35. ඒක පුදුම දෙයක් මොකද මගේ වයස අවුරුදු 35යි තාම. But I've seen people who have not been faithful. නමුත් මම දැක තිබෙනවා විශ්වාසවන්තකම නැතිව සේවය කරපු අය. And so to meet a faithful man. විශ්වාසවන්ත කෙනෙක් දැකීම it's a great privilege. ඒක මහත් වරප්‍රසාදයක්. And I'm going to help you every way I can. මම ඔබට උදව් කරන්න යන තම සියලු ආකාරයට. Both you to help you. ඔබට උපකාර කරන්න. Help you as a couple. ඔබ දෙපළට උපකාර කරන්න. Although I send my deputies in to do that, Terry Margaret. ඒක විවාහයට උපකාර කරන්න මම මගේ මේ දෙවනියන් එවනවා. I'm going to help you live and love and laugh. ඔවුන් උදව් කරන්න යනවා ජීවත් වෙන්න ප්‍රේම කරන්න සිනාසෙන්න. I believe the hand of God is on Josiah and Jemima. මම විශ්වාස කරන ජොසයා ජෙමයිම මත දෙවියන් වහන්සේගේ හස්තය තබා තිබෙනවා. And we pray for them every day. ඔවුන් ගැන දිනපතාම යාඥා කරනවා. And I'd like to honor all the leaders here. මේ ස්ථානයේ ඉන්න සියලු නායකයන්ව ගරු කරන්න මම කැමතියි. I'd like the team to stand up. නායක කණ්ඩායමට මම ඉල්ලා සිටින නැගිට සිටින්න. Let's go, Manny, where's Renuka? Sunday school, she's working and you're sitting. That's great system. Okay, been in the Sunday school, Lama Seve. Yeah, as Ravi and Naranjali, Sankar, Roshani, Pastor Roshan and Dulcie. But I want to say, it is tremendous to see how you keep going. ඔබ ඉතා දිගින් දිගටම පවත්වාගෙන යාම ඉතාමත් අලංකාරයි. And you keep learning. ඔබ බොහෝ දේ ඉගෙන ගනිමින් ඉදිරියට යනවා. You see, a disciple is a learner. ගෝලෙක් කියන්නේ ඉගෙන ගන්න කෙනෙක්. Now you may think somebody like me knows it all. දැන් ඔබ හිතන්න පුළුවන් මං වගේ කෙනෙක් සියලු දේම දන්නවා කියලා. But underneath is a big learner sign. නමුත් මගේ හදවතේ එල් බෝඩ් එකක් තිබෙනවා. Because the minute we stop learning, we stop growing. අපි ඉගෙන ගැනීම නතර කරන මොහොතේ අපි අපේ ජීවිතයේ වර්ධනයත් නතර වෙනවා. And we have commented, the three of us, how much we've seen your growth since we've last been here. අපි තුන්දෙනා අතර කතා කරා අපි ගිය සැරේ මෙහාට ආවට වඩා ඔබ කොච්චර වර්ධනය වෙලාද කියලා අපිම කතා කරගත්තා. We love you very much. අපි ඔබට ගොඩක් ආදරේ. And we believe in you. අපි ඔබ විශ්වාස කරනවා. And we respect you. අපි ඔබට ගරු කරනවා. And the best days are yet to be. හොඳම දවස් තව ඉදිරියේ තියෙනවා. Please be seated. Hallelujah. Now I'd like the church to stand up. දැන් මම මුළු සභාවට නැගිටින්න කියනවා. I would like to thank you for your love. මම ඔබට ස්තුති කරන්න කැමතියි ඔබේ ප්‍රේමය නිසා. Your love for God. දෙවියන් වහන්සේට ඔබගේ ප්‍රේමය. Your love to obey God. දෙවියන් වහන්සේට ප්‍රේම කරමින් කීකරුකමින් සිටීම. Your love for one another. එකිනෙක කෙනාට ප්‍රේමය. Your love for people who don't know Jesus. යේසුස් වහන්සේ නොදන්න අයට ඔබ දක්වන ප්‍රේමය. And of course your love for us. ඒකම ඔබ අපිට දක්වන ප්‍රේමය. The apostle Paul said to the Thessalonians, you do love one another. පාවුල් තුමා තෙසලෝනික සභාවට කිව්වා ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා. But I want you to do it more and more. නමුත් දැන් මම ඔබගේ ඉල්ලා සිටිනවා ඒක තව තව වැඩි කරන්න. I travel many places. මම බොහෝ දේශවලට ගමන් කරනවා. And I see a lot of people. මම බොහෝ සෙනඟ දකිනවා. But I recognize when I see a faithful people. නමුත් විශ්වාසවන්ත සෙනඟක් දැක්කම මට මං ඒක ඒත්තු ගන්නවා. I recognize when I see genuine people. මම අවංක මිනිස්සු දැක්කම මට ඒක තේරෙනවා. I recognize when I see good people. මම යහපත් මිනිස්සු දැක්කම මට ඒක වැටහෙනවා. Do not ever compare yourself with any other church. ඔබ වෙනත් සභාවක් එක්ක සංසන්දනය කරන්න එපා ඔබ. Every church is a unique local church. හැම සභාවක්ම තුල විශේෂත්වයක් තිබෙනවා. I have a big family and every one of them are unique. මට ලොකු පවුලක් ඉන්නවා මගේ පවුලේ හැම කෙනෙක්ම විවිධාකාරයි. Each one of you is a distinct personality. හැම කෙනෙකුටම ආවේනික වූ පුද්ගලික භාවයක් තියෙනවා. You need to let God develop you. ඔබ ඉඩ දෙන්න දෙවියන් වහන්සේට ඔබ සංවර්ධනය කරන්න. And then you need to put your ambitions and desires on one side. ඔබගේම ආසාවන් ඔබගේම තියෙන ඉලක්ක ඔබ පැත්තකින් තබන්න. And then do all you can to help one another. එකිනෙකට උදව් කරන්න ඔබ මුළු උත්සාහය දරන්න. Because in helping one another, එකිනෙකට උපකාර කිරීමෙන් you will be blessed as well. ඔබ ආශිර්වාද ලබන්න. Please always pray. හැම විටම යාඥා වේදෙන්ට. Every day you need to pray. හැමදාම ඔබ යාඥා කළ යුතුමයි. Every day you need to read your Bible. හැමදාම ඔබ බයිබලේ කියවන්න අවශ්‍යයි. As a little boy I was taught. මම පුංචි ළමෙක් ව සිටියේදී මට ඉගැන්නුවා. Read your Bible. බයිබලේ කියවන්න. Pray every day. දිනපතා යාඥා කරන්න. If you want to grow. ඔබ වැඩෙන්න ඕන නම්. Do you want Terry and Margaret to sing that to you? But Terry and Margaret e geethikawa kiyanne yana. Okay, stay standing, but they're going to come and sing this. I'm going to video you singing it. Oh, sindu kiyanne yana, video karanna yana. Not music. Your Bible, pray every day, pray every day, pray every day. Read your Bible, pray every day, if you want to grow, if you want to grow, if you want to let's do it a little bit higher and sing it again. Come on. One more time. Read your Bible. Pray every day. Pray every day. Pray every day. Read your Bible. Pray every day. If you want to grow. If you want to grow. If you want. Praise the Lord. Well, keep on your feet. That was great. ඒක ඉතා මනහරයි. What have you got to do? මොකද කරන්න ඕන? Every day. දවස්මතා? What have you got to do? මොනවාද කරන්න ඕන? Bible කියවන්න ඕන, යාඥා කරන්න. If you do that, you're going to grow. ඔබ ඒක කරොත් ඔබ වර්ධනය වෙන්න. You're going to grow in love. ඔබ ප්‍රේමයෙන් වැඩෙන්න යනවා. You're going to grow in confidence. ඔබ නිසැකමෙන් වැඩෙන්න යනවා. You're going to grow in the grace of God. දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් වැඩෙන්න යනවා. You need to pray. යාඥා කළ යුතුයි. And when you have a crisis, you need to fast and pray. ඔබගේ ජීවිතයේ අභියෝගයක් පැමිණෙනකොට නිරහරව ඉඳලා යාඥා කළ යුතුයි. When you want to see a breakthrough, you need to fast and pray. ඔබේ ජීවිතේ කඩායමක් ඕන විට නිරහරව ඉඳලා යාඥා කළ යුතුයි. And you need to give. ඒ වගේම ඔබ ඔබ දෙන්න අවශ්‍යයි. Don't just give tithes. ඔබ දසින් කොටස් විතරක් දෙන්න එපා. Give offerings. ඔබ පූජාවන් දෙන්න. Don't just give tithes and offerings. ඔබ නිකන් පූජාවන් දසින් කොටස් පමණක් දෙන්න එපා. Give your whole life to the Lord. ඔබගේ මුළු ජීවිතය දෙවියන් වහන්සේට දෙන්න. And there will be no lack. එවිට ඔබට කිසි හිඟයක් වන්නේ නැහැ. This is a new beginning. මේක අලුත් ආරම්භයක්. Please be seated. ඉඳගමු. Hallelujah. I feel I discern a new ministry for Pastor Terry and Margaret. Pastor Terry and Margaret alut sevayak aarambha velada. Not only are they going to go around the world to do marriage seminars, they're going to teach people how to sing. Then oh vivaha sammantrana pavanak neme loke wate gihilla minissunta geethika kiyann ugannanna yana. I'd like to guarantee this. Mama sahathik karanna ek deyak. In 10 years time. Tava avurudu 10 ekin. Some of you are going to forget what I said. අද මම කිව්වේ දේ අමතක වෙන්න යනවා. මගේ දේශනාව අමතක වෙන්න යනවා. But you're going to remember that song. නමුත් ඒ ගීතිකාව අමතක වෙන්න යන්නේ නැහැ. And these English guys who reminded you of it. මේ බ්‍රිතාන්‍යෙන් ආපු අය අපිට ගීතිකාවක් ඉගැන්නුවා. My subject this morning is you can be amazed. මගේ විෂය අද ඇවිල්ලා මාතෘකාව at what God will do in your life. දෙවියන් වහන්සේට ඔබේ ජීවිතයේ කළ හැකි දේට ඔබ විශ්මයටපත් වෙන්න යනවා. God is an amazing God. දෙවියන් වහන්සේ විශ්මපත් දෙවි කෙනෙක්. And he can do what nobody else can do. උන්වහන්සේට කළ හැකි වෙන කිසිවෙකුට නොකරන්න බැරි දේ. And he can do great things in your life. ඔබේ ජීවිතයේ ඉතා බලවත් දේ උන්වහන්සේට කළ හැකි. He can do things in your life that you never imagined. ඔබට හිතාගන්න බැරි දේ උන්වහන්සේ ඔබේ ජීවිතේ කරන්න යනවා. He can do things that you never expected. ඔබ බලාපොරොත්තු නැති දේ උන්වහන්සේ ඔබේ ජීවිතේ ඇති කරන්න යනවා. We believe this is a year of new beginnings. අපි විශ්වාස කරන මේ වසර අලුත් ආරම්භයන්හි වසරයි. And we believe it's a year of double blessings. ඒකම අපි විශ්වාස කරනවා දෙගුණයක් ආශිර්වාද දෙගුණයකින් ආශිර්වාද ලැබෙන වසරක්. And this was very strongly brought home to me this summer. මේ පසුගිය මාසවල දෙවියන් වහන්සේ මට ඉතා තදින් මේ දේ මගේ හදවතට ඇතුල් කරා. Because twins were born to my daughter. මගේ දියණියට නියුල් දරුවන් ගැහැණු ළමයි දෙන්නෙක් ලැබුණා. And there they are, Josiah. මේනේ දෙන්න. And Kezia. Kezia සහ Josiah. ඔව්. Josiah. පිරිමි ළමයි කියන ගැහැණු ළමයි. Josiah is the boy. Josiah පිරිමි ළමයාගේ නම. It was amazing. මේක හරි පුදුමයි. Twins. නියුන් දරුවන්. I tell you what was amazing. දැන් මේකයි පුදුම දේ. That this made it 13 grandchildren. අපිට දැන් මුණුබුරන් මිනිබිරියන් 13ක් ඉන්නවා. Do you know when those 13 grandchildren had all arrived? දැන් 13 දෙනෙක් ඔක්කොම එක තැනට ආවම In 13 years since my wife died. දැන් මගේ බිරිඳ ස්වර්ගයට ගිහිල්ලා මැරිලා 13 වෙනි අවුරුද්දේ මේ 13 වෙනි කෙනා පැමිණියේ. 13 years ago I was very broken hearted. අවුරුදු 13කට ඉස්සෙල්ලා මගේ හදවත බිඳුණු කෙනෙක්ව සිටියාම. I experienced the sadness that nobody wants to experience. කිසි කෙනෙක්ට අත්දැකින්ට අමාරු දුකක් වේදනාවක් තුලින් මං ගමන් කරා. I fell in love with a beautiful girl when she was 17 and I was 18. ඒ 17යි මම 18යි මගේ හදවත ඇට ප්‍රේමයෙන් වැළඳුන අවස්ථාව. We'd known each other, been best friends for 34 years. අපි අවුරුදු 34ක් හොඳම මිතුරා මිත්‍රිය හැටියට එකට ජීවත් වුණා. Married for nearly 29 of them. අවුරුදු 29ක් එකින් විවාහ ජීවිතේ. And then I saw her die. ඊට පස්සේ මං දැක්කා ඈ මිය යනවා. 15 years before she nearly died, but there was a healing. අවුරුදු 15කට ඉස්සෙල්ලත් ඈ මැරෙන්න ඔන්න මෙන්න සිටියා නමුත් ඈ සුවය ලැබුවා. Had another 15 years of life. It's wonderful. දෙවියන් වහන්සේ අවුරුදු 15ක් තව වැඩිපුර ඈට දුන්නා. But then came this terrible loss. ඊට පස්සේ හදිසියෙම මේ මරණය සිදු වුණා. And I didn't know what to do. මම දැනන් හිටියේ නැහැ කුමක්ද මං කරන්න. I still believed in God. මම දෙවියන් වහන්සේ විශ්වාස කරන එක අතහැරියේ නැහැ. I believed God would help me and he would help my children. මම දැනගත්ත දෙවියන් වහන්සේ මටත් මගේ දරු තුන් දෙනාටත් උදව් කරනවා කියලා. But I really didn't know how I was going to get out of this position. ඒත් මම දැනන් හිටියේ නෑ මං ඉන්න මේ තත්වයෙන් ගොඩ එන්නේ කොහොමද කියලා. Excuse me. I never would have thought 13 years ago. මම අවුරුදු 13කට ඉස්සෙල්ලා හිතුවේ නැති දෙයක් සිදු වුණා. 13 years later. අවුරුදු 13 ගෙවි ගියාට පසුව my two sons and my daughter මගේ පුත්‍රයන් දෙදෙනාත් මගේ එක දියණියත් would have married මම හිතුවේ නෑ two sisters and a brother from South Africa දකුණු අප්‍රිකාවේ එකම පවුලේ දුවලා දෙන්නෙක් සහ පුතෙක්ව විවාහ වෙයි කියලා මගේ පවුලේ පුතු දෙන්නත් දුවත් it is complicated isn't it yes yeah. I would never imagined how these two families came together මට හිතාගන්න බෑ කොහොමද මේ පවුල් දෙකක වෙනත් දේශයක දරුවන් එකට විවාහ වෙන්න කියලා. And I would never imagined. මම ඒක හිතාගත්තේ නැහැ. That I would be a grandfather of 13 grandchildren. ඒකම මුණුබුරන් මිනිබිරියන් 13 දෙනෙක්ගේ 100 කෙනෙක් වෙයි කියලාත් මම හිතුවේ නැහැ. There they are. මේ ඉන්න ඔක්කොම සෙට් එකම. Amazing. They're busy. ඔක්කොම හරිම කාර්යබහුලයි. I miss them a lot. මම ඔවුන්ව මිස් කරනවා දැනුත්. I'd like them to come over here when they're a bit older. මම කැමතියි මේ මුණුබුරන් මිනිබිර ලංකාවට එනවා දකින්න ලොකු නම්. Maybe we should get some marriage things arranged already. මම හිතා ලංකාවෙත් මෙයාත් ලංකාවේ ළමයිනි මෙයා ඉස්සරහට විවාහ වෙන්න ඕනයි කියලා. Then we can really join the churches together. අපිට එතකොට අපේ සභාවන් එකතු කරන්න පුළුවන්. Amazing. පුදුමයි. Do you not think that's an amazing story? ඔබ හිතනවද මේක පුදුම කතන්දරයක් කියලා? ඔබට හිතෙනවද නැද්ද? Do you not think it's amazing that when you're at your saddest that God can bring you healing? ඔබ මේක පුදුමයක් කියලා හිතනවද? ඔබ දුකින් දුක්වර මොහොතක සිටින දුක්වර මොහොත දෙවියන් වහන්සේ ඔබව සුව කරලා ඔබේ ජීවිතේ සම්පූර්ණ වෙනස් කරයි කියලා. That when I thought I was finished I was actually having a new beginning. මම හිතුවා මම ඉවරයි කපෝති කියලා. නමුත් දෙවියන් වහන්සේ අලුත් දෙයක් මගේ ජීවිතේ කරා. That when I didn't have the strength to preach at home. මගේ සභාවේ මට දේශනා කරන්නවත් ශක්තිය තිබුණේ නැහැ. That in the coming years God would take me all over the world to preach. නමුත් මේ වෙනකොට දෙවියන් වහන්සේ ලෝකෙ පුරා මාව රැගෙන යනවා දේශනා කරන්න. I tell you I am amazed. මම අද පුදුමයට පත් වෙලා ඉන්නවා. We used to sing an old hymn I stand amazed in the presence. අපි පරණ කාලේ ගීතිකාවක් ගායනා කරා මම සිටගෙන සිටිනවා පුදුමයටපත් වෙලා of Jesus the Nazarene මේ නාසරීති යේසුස් තුමන් දැකලා Now I want to tell you the story මම ඔබට කතන්දරයක් කියන්නේ. Because some people think the preachers don't have problems. බොහෝ අය හිතනවා මේ පාස්ටර්ස්ලා දේශකයන්ට ප්‍රශ්න නැහැ කියලා. And it's okay for you. ඔබ හිතන්න පුළුවන් අපි වගේ නෙමෙයි ඔබ කියන්න පුළුවන් ඔබලාට නම් ප්‍රශ්න නැහැ නේ අපිට තමයි ප්‍රශ්න තියෙන්නේ. But you don't know what my life's like. නමුත් ඔබ දන්නේ නැහැ මගේ ජීවිතේ කොයි බදුද කියලා. I want to tell you this. මම ඔබට කියන්නම්. God can amaze you. දෙවියන් වහන්සේ ඔබ විශ්මයට පත් කරන්න පුළුවන්. What he will do in your life. ඔබේ ජීවිතේ තුමා කරන්න යන දේ. You may not see your future clearly. ඔබට ඔබේ අනාගතය පැහැදිලි ලෙස අද දකින්න බැරි වේ. You may have experienced a lot of sadness and pain and regret. ඔබේ ජීවිතේ දුක් වේදනා ඒ වගේම සිදුවෙච්ච දේවල් ගැන පසුතැවිලි වීම ඇති වෙන්න පුළුවන්. And that's the past. නමුත් ඒක අතීතය. But I want to tell you your past will not determine your future. මම ඔබට කියනවා ඔබේ අතීතය ඔබගේ අනාගතය තීන්දුව කරන්නේ නැහැ. Because when we embrace God in the present. අපි දෙවියන් වහන්සේව අපේ දෙවියන් වහන්සේව අපේ වර්තමානයේ අපි වැළඳ ගන්නකොට everything can change. හැම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන්. Jesus is the same. යේසුස් වහන්සේ yesterday, ඊයේත්, අදත් and today, ඊයේත්, අදත් and forever. සෑම සදාකාලමේක වගේ. And when he was on earth, උන්වහන්සේ මේ පොළොව තලයේ සිටියේදී time and again he amazed his disciples. උන්වහන්සේගේ ගෝලයන් විශ්මයට පත් කරන කාරණා සිදු කරා. They just didn't expect what was going to happen. උන්ට හිතා ගන්න බැරි වුණා උන්වහන්සේ ඉදිරියේ කුමක්ද සිදුවෙන්නේ කියලා. And when it happened they could hardly believe it. ඒ දේ සිදු වුණාම උන් මවිත වුණා. I want to briefly මම කෙටියෙන් කියන්න යනවා. Always beware of preachers when they say briefly. දේශකේ කිව්වා මම කෙටියෙන් කිව්වා කෙටියෙන් කියලා කිව්වා ටික පරිස්සම් වෙන්න ඕන. Because it's a relative term because we believe in an eternal God. අපි සදාකාලයත් එක බලනකොට කෙටියෙන් කිව්වම ඒක කෙටි නෑ. But for a little while I want us to look at Luke chapter 20 chapter 8. Luke chapter 8. Luke 8 වෙනි පරිච්ඡේදයට අපි යන්න යනවා. 22 to 25. 22 සිට 25 I'll read it first in English. අපි ප්‍රථමයෙන් ඉංග්‍රීසියෙන් කියවන්ට යනවා. One day Jesus said to his disciples, "Let us go to the other side of the lake." So they got into a boat and set out. As they sailed, he fell asleep. A squall came down on the lake so that the boat was being swamped, and they were in great danger. The disciples went and woke him, saying, "Master, master, we're going to drown." He got up and rebuked the wind and the raging waters. The storm subsided and all was calm. "Where is your faith?" he asked his disciples. In fear and amazement, they asked one another, "Who is this? He commands even the winds and the water, and they obey him." අපි කියමු ලූක් 8:22 ඉඳලා ඔබට තිරය බලන්නත් පුළුවන්. තවද ඒ දවස්වලදී එකකදී උන්වහන්සේ තමන් ගෝලයන් සමග ඔරුවකට නැගී අපි විලෙන් එගොඩ යමුයි ඔවුන්ට කීසේක. එවිට ඔහු ඔරුව දියත් කළෝය. ඔවුන් යාත්‍රා කරද්දී උන්වහන්සේ නිදාගත්සේක. එකල මහත් කුණාටු සුළඟක් විලට පහත් වී ඒ පිට නැමුණේය. ඔරුවට වතුර පිරමින් ඔවුන් අන්තරායට පැමිණියෝය. තවද උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේ පුබුදුවමින් ආචාර්යනි ආචාර්යනි අපි විනාශ වෙන්න යන්නේ කීවෝය. උන්වහන්සේද පිබිද සුළඟට ජලයටත් සැරකලසේක. එකල ඒවා නැවති නිශ්චල විය. නුඹලාගේ ඇදහිල්ල කොහෙදයි? උන්වහන්සේ ඔහුන්ට කීසේක. ඔහු බයව විශ්මපත් වී මුන්වහන්සේ කවුද? සුළඟටත් වතුරටත් අනකරන විට ඒවා පවා උන්වහන්සේට කීකරු වෙතයි කියා ඔහු නොවුන් කතා කළෝය. This story is also told in Matthew's gospel and Mark's gospel. මේ කතන්දරේ සුභාරංචි තවත් පොත් දෙකක ලියා තිබෙනවා මතේ සහ මාක් සුභාරංචි වල. It tells how the disciples got caught up in a situation that scared them. මේ කතන්දරේ පෙන්නනවා ඉතා භයානක තත්ත්වයකට මුහුණ දුන්න මේ ගෝලයන් ගැන. It scared them so much they thought they were going to die. ඔවුන් කොච්චර බය වුණාද ඔවුන් හිතුවා ඔවුන් මැරෙන්න දැන් යනවා. They were on the sea or the lake of Galilee. ඔවුන් ඒ ගලීලයේ මුහුද යාත්‍රා කරමින් සිටියේ. It's a beautiful lake about 15 miles long, 30 miles long actually. මේක ඉතර ලස්සන විලක්. හැතැම් 15ක් පළලයි හැතැම් 30ක් විතර දිගයි. 7 miles wide. ඒ වගේ හැතැම්ම හතක් It's got 150 feet deep. අඩි 150ක් ගැඹුරුයි. And it can be a beautiful place. මේක ඉතාමත් ලස්සන ස්ථානයක්. Surrounded by mountains. වටේම කඳු පෙළ ගැසීලා තිබෙනවා. And these fishermen were out with Jesus and other disciples were out with Jesus. දැන් මේ යේසු වහන්සේ ගෝලයන් මසුන් අල්ලන්නන් යේසු වහන්සේත් එක්ක මේ උරුවේ ගමන් කරනවා. And when they got in the boat they thought they were out for a nice little cruise on the lake. ඔවුන් හිතුවා මේ විලේ ඉතා ලස්සනට අපි යාත්‍රා කරන්නට යනවා මේක සාමාන්‍ය විදියට. But suddenly it can happen in that area and still happens. නමුත් ඒ ප්‍රදේශයේ ආවේනික හිටිගමන් කුණාටු වෙන ප්‍රදේශය තාමත් එහෙමයි. The weather changed. හිටිගමන් දේශගුණය වෙනස් වුණා. Storms came. කුණාටුවක් හැමුවා. And there were very big waves. ඉතා උසට ඒ රැලි ගල හමන්ඩ පටන් ගත්තා. Waves can be 20 25 feet. අඩි 20ක් 25ක් උසට මේ ස්ථානයේ රැල්ල එසවෙන්න පුළුවන්. And they were scared witless. They were so scared. ඔවුන් තදින් බියටපත් වුණා. They thought they were going to drown it says. ඔවුන් හිතුවා අපි දැන් ගිලෙන්න තමයි යන්නේ. And they could see no way out of the situation they were in. ඔවුන් සිටිය තත්වයෙන් ඔවුන්ට බේරෙන්න කිසිම විදිහක විසඳුමක් දැක්කේ නැහැ. And maybe you can't see a way out of your situation. අද දවසේ ඔබ අද ඉන්න තත්ත්වේ ඔබටත් ඒ වගේ හැඟෙනවා ඇති. But there was one thing they'd overlooked. නමුත් එක දෙයක් ඔවුන්ට අතපසුයි තිබුණා. And that was that Jesus was in the boat with them. ඒ තමයි යේසු වහන්සේ ඔවුන් එක්ක ඔරුව සිටි බව අමතක වුණා. Jesus was no ordinary man. යේසු වහන්සේ සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි. Jesus was there at the very creation. උන්වහන්සේ මේ විශ්වයේ මැවිල්ලේ ආරම්භයේ සිටිය තනන් වහන්සේ. And he who was part of the creation creating everything. උන්වහන්සේ තමයි මේ මුළු විශ්වෙම මැව්ව මැවුම් කරුවාන. Was well able to deal with what happened. උන්වහන්සේට මේ සිදුවෙච්ච දේ විසඳන්නට ඒකට උත්තරයක් දෙන්න පුළුවන් තනන් වහන්සේ. He was far more powerful than they realized. ඔවුන්ට තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා යේසුස් වහන්සේ බලවත්. And so they wake him up. දැන් ඔවුන් යේසු වහන්සේව නැගිට්ටවනවා. He just gets up. යේසු වහන්සේ නැගිට්ටා. He just sees a storm. යේසු වහන්සේ නැගිටලා කුණාටුව සංසිඳවන. Tells it to shut up. කුණාටුවට කියනවා නිශ්චලවන්න. Storms down. ඒ වෙලාවට සම්පූර්ණයෙන්ම කුණාටුව නිශ්චල වෙනවා. Everything's back to normal. දැන් සියලු දේම යථා තත්ත්වයට පැමිණුණා. And Jesus said, "What's the problem?" දැන් යේසු වහන්සේ ගෝලයන් අහන මොකද්ද මේ කලබලේ? Jesus just changed the thing like that. යේසු වහන්සේ මේ ආකාරයට මේ පුදුම දේ කරා. No wonder they were amazed. දැන් මෙතන මේ අය මවිතයට පත් වුණ දේ අපිට හිතන්න පුළුවන්. Did this really just happen to us? මේ දේ මේ සුළඟම අපි දැක්කා. Nobody's going to believe what happened. කිසිවෙක් දැන් මේ සිදුවෙච්ච දේ අපි මේ කතන්දරේ කිව්වොත් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. We're going to tell people this. It's incredible. මිනිසුන්ට අපි කියන මේක පුදුම දෙයක් වුණා කියලා. This is some story. මේක පුදුම කතන්දරයක් නොවේද? Of course unbelievers don't believe miracles can happen. දැන් අපි දන්නවා විශ්වාස කරන්න බැරි අය අවිශ්වාසිතින අය අදත් විශ්වාස කරන්නේ හාස්කම් සිදු වෙනවා කියලා. But everything is possible with God. නමුත් දෙවියන් වහන්සේට ඕනෑම දෙයක් කළ හැකි. Nothing is too hard for the Lord. දෙවියන් වහන්සේට කිසි දෙයක් අමාරු දෙයක් කියලා නැහැ. Just because a doctor says something. වෛද්‍යවරයා කිව්වයි කියලා පළිහෙට යම් දෙයක්. Oh your bank manager says something. එහෙම නැත්නම් ඔබේ බැංකු ගිණුම යම් දෙයක් නැහැ කියලා කිව්වත්. Oh your teacher says something. එහෙම නැත්නම් ඔබේ ගුරුවරයා ඔබට යම් දෙයක් කිය. God has the final word. දෙවියන් වහන්සේට තමයි අන්තිම විසඳුම තියෙන්නේ. Everything is possible. දෙවියන් වහන්සේට සියලු දේ කළ හැක. I'm going to give you some very simple points. මම ඉතා සරල කාරණා කීපයක් බෙදා ගන්න යනවා. The first thing is that God can still your storm. පළවෙනි දේ තමයි දෙවියන් වහන්සේට ඔබේ ජීවිතේ කුණාටුව සංසිඳවිය හැකිය. He can still your storm. ඔබේ කුණාටුව සංසිඳවිය හැකිය. What is your storm? ඔබේ කුණාටුව කුමක්ද මේ දැන්? Is a storm in your marriage? ඔබගේ විවාහයේ කුණාටුවක් හමනවද? In your family? ඔබගේ පවුල් ජීවිතයේ කුණාටුවක්ද? In your health? ඔබගේ ශරීර සුවේ කුණාටුවක්ද? In your finances? ඔබගේ ආර්ථිකයේ කුණාටුවක්ද? In your circumstances? ඔබ දැන් සිටින තත්ත්වයේ කුණාටු සහිතද? In your emotions? ඔබගේ හැඟීම් ශේෂ්ත්‍රයේ? Is it a storm in your heart? ඔබගේ හදවතේ කුණාටුවක් තිබෙනවද? A storm in your mind? ඔබගේ මනසේ කුණාටුවක් කැළඹීමක් තියෙනවද? And you just can't get any peace? ඔබට සමාදානය සොයාගන්න බැරුව සිටිනවා. ඔබ කනස්සලු වීම නිසා දැන් රෝගී තත්ත්වයට පැමිණෙනවා. You look all right on the outside, you're panicking on the inside. ඔබ පිටස්තරේ බැලුවාම ඔබේ හදවතේ තිගැස්සීම් කැළඹීම ඇති වෙනවා. And maybe it's all of that. ඔබ සමහර කෙනෙක් මේ ඔක්කොම තුලින් ඔබ යනවා ඇති. It's like the film said, the movie, a perfect storm. එක්තරා චිත්‍රපටයක් කිව්වා සම්පූර්ණ කුණාටුව කියලා චිත්‍රපටයක් හැදුවා කියන්නේ. මම ඔබට කියන්න කැමතියි. Jesus is the expert at calming storms. යේසුස් වහන්සේ විශේෂඥේ කුණාටු සංසිඳ වීම පිළිබඳව. He is the expert. උන්වහන්සේ තමයි විශේෂඥයා. This is everyday work for him. මේක තමයි උන්වහන්සේට සාමාන්‍ය දිනපතා විශේෂඥ වැඩේ. He can bring peace to your heart. ඔබේ හදවතට සමාධානය ගෙන දිය හැකි. Peace in the middle of the storm. මේ කුණාටුව මැදියේ සමාධානය ගෙන හැකි තනන් වහන්සේ. Jesus said in John chapter 14 and verse 27. යේසුස් වහන්සේ යොහන් 14 27 වෙනි පදේ කියන 26. Peace I leave with you. මම ඔබ සමග සමාධානය තබන්නෙමි. My peace I give to you. මගේ සමාධානය ඔබට මම දෙන්නෙමි. Do not let your hearts be troubled. ඔබගේ සිත් නොකැළඹේවා. And do not be afraid. බිය නොවේවා. Philippians chapter 4 and verse 7. පිලිප්පි 4:7 වෙනි පදේ කියන talks about the peace of God. දෙවියන් වහන්සේගේ සමාධානය පිළිබඳ. Which passes all understanding. ඒ කිසි නුවණකට දැනගත නොහැකි සමාධානය. And it will guard your hearts and minds. ඔබගේ සිතත් ඔබේ හදවතත් ආරක්ෂා කරනවා ඇත. In Christ Jesus. ක්‍රිස්තුස් යේසු වහන්සේ තුල. Time and again I have known this in my experience. මගේ ජීවිත අත්දැකීම් වල මම විටින් විට මේ දේ අත්දැකලා තිබෙනවා. My mind's been busy. මගේ මනස බොහෝ කලබලකාරී. There's been a challenge here, there's been a challenge there. අභියෝගයක් මේ පැත්තෙන්, අභියෝගයක් අනිත් පැත්තෙන්. I'm just quiet. මම නිශ්චලව සිටිනවා. And I say, Lord. මම කියනවා ස්වාමීනි. Here I am, give me your peace. මේ මම ඔබ ඉදිරියේ සිටින ඔබගේ සමාධානය මට දුන මැන. Time and again. නැවත නැවත. Every day. දවස්පතා. I can experience the peace of God and so can you. දෙවියන් වහන්සේගේ ඒ සමාදානය මා අත්දකින්න ඔබටත් එසේම පුළුවන්. Maybe some of you here this morning even as I'm preaching your mind is going to tomorrow. මේ දින සමහරක් අය මම දේශනා කරන අතරේත් ඔබගේ මනස එහාට මෙහාට දුවනවා. And you're worried about the future. ඔබ හෙට දවස ගැන, ඔබ අනාගතය ගැන බොහෝ කලබලෙන් කරදරයෙන් සිටිනවා. Stop panicking. මම ඔබට කියන කලබල වෙන්න එපා. Receive the peace of God. දෙවියන් වහන්සේගේ සමාධානය සොයන්න. Second thing is this. දෙවෙනි කාරණාව මෙන්න. Is that God wants you to trust him in the storm. දෙවියන් වහන්සේට අවශ්‍යයි කුණාටුව මැදියේ එතුමාව විශ්වාස කරන්න. Now they panic. දැන් මොහුන් කලබල වුණා. It's easy to panic when you're scared. ඔබ බියටපත් වුණාම කලබල වීම සාමාන්‍ය ස්වභාවයක්. My grandfather told me a story. He lived in a very poor part of Wales. Wales kiyana prante mage siya jeevath una ita dugi pradesheka. And they didn't have curtains in their upstairs bedroom. Onge uda tattwe kaamare curtain tibbena. It was a little cottage. On jeevath une podi nivasaka. And one night as he went to bed, ek raatriyak ohu nidanta yanawita, he saw a figure as he thought outside the window, a shadow. Ohu dakka hewananlak wage oge janelen kalupaata yam deyak. And his heart was suddenly gripped with fear. Oge hadawata tigessuna bayen. And as he went down the bed, ohu andata giyama, so this figure got bigger and bigger. He took among me sevenalla thawathaw lokunta patangatta. And he began to panic and he went down even further. Oh thawath bimata wetenna patangatta bay. And then suddenly the blanket fell off his leg. He took among o wate thibuna blanket ekak wetuna. And he realized it was his leg causing the shadow. ඊට උඩ තේරුණ ඇත්තටම ඔහුගේ කකුල හෙවනැල්ල තමයි ජනේලෙ දැක්කේ. And he just panicked. නමුත් ਉਹ කලබල වුණා කිසිම දෙයක් නැතුව. Sometimes we panic at silly things. සමහරකට අපිත් මේ වගේ මෝඩ දේවල් වලට කලබල වෙනවා. Sometimes we go around the corner and somebody jumps at us. අපි කොහරි තැනගෙන කෙනෙක් පොක්කලා අපිව බය කරන්න පනිනවා. And sometimes things are scary. සමහරකට ඇත්තටම අපි බය වෙනවා. We need to know. අප ඔබ දැනගන්න ඕන. Jesus is with you. යේසුස් වහන්සේ ඔබත් සමග සිටිනවා. Hallelujah. He is Emmanuel. He is God with us. උන්වහන්සේ ඊමානුවෙල් අප සමග සිටින දෙවියන් වහන්සේ. Psalmist says even though I walk through the valley of the shadow of death. ගීතාවලි ලිපියකිනා කිව්වා මම මරණ සෙවන මිටිආවතේ ගමන් කළත්. I will fear no evil. මම බියපත් නොවන්නෙමි. For you are with me. ඔබ මා සමගයි. Time and again the Lord brings this word. දෙවියන් වහන්සේ නිරන්තරයෙන් මේ වචනේ අපිට මතක් කරනවා. Joshua don't fear I'm with you. උනාස්කින බිය නොවන්න මා ඔබ සමගයි. In Isaiah 43 it talks about when you pass through the waters I will be with you. සඳහන් කරන යසාය 43 ගිනි මැදින් ගියත් ජල මැදින් ගියත් මම ඔබ සමගයි. Says in Hebrews never will I leave you never will I forsake you. හෙබ්‍රේ පොතේ කියනවා කවදාක්වත් නුඹව මම අත් නොහරින්නෙමි නුඹව අත නහරින්නෙමි. Whether you're in a dark place or a sunny place. ඔබ කළුවර ස්ථානයක අන්ධකාර ස්ථානයක හිටියත් සාමාන්‍ය තත්වයක හිටියා. The Lord is with you. දෙවියන් වහන්සේ ඔබ සමගයි. He has promised never to leave us. උන්වහන්සේ පොරොන්දු වී තිබෙනවා අපිව අත්නාරින්න කවම දක්වත්. Now I've flown enough from England. මම ඉංගලන්තයෙන් මේ පැමිණ තිබෙනවා ගුවන් යානයේ බොහෝ සැර. I want to tell you there's a reason our country has a green land. ඔබට මම කියන්න අපේ දේශයේ කොළපාට දේශයක් වෙතින්නේ ඇයි? We have a lot of rain. අපිට ගොඩක් වර්ෂාව තිබෙනවා. We have a lot of clouds. අපිට ගොඩක් වලාකුළු තියෙන අපේ දේශයේ. And sometimes we think is there still sun in the sky? සමහරකට ඒ තරම් වලාකුළු අපි හිතනවා මේ ඉර තියෙනවද නැද්ද කියලා. But you know when I fly out of Heathrow. නමුත් හීත්‍රෝ ඒ ලන්ඩන් මේ එයාපෝට් එකෙන් මම එළියට එනකොට පියාසර කරනකොට not long before you go through the clouds. ඒ වලාකුළු මැදින් අපි ගමන් කරනවා. The sun was there all the time. අපි දකිනවා ඉර හැමතිස්සෙම තියෙන ඉර පේනවා. And whether we see him or feel him. අපිට හැඟුණත් අපිට නොපෙනුණත් the Lord is always with us. දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්න හැමතිස්සෙම. The disciples were walking on the road to Emmaus after the crucifixion. යේසුස් වහන්සේ කුරුසිපත් වුණාට පස්සේ එම්මවුස් කියන ඒ ගමට එක්තරා ගෝලයන් දෙන්නේ ගමන් කරමින් සිටියා. And they were really sad. ඔවුන්ිත දුකින් සිටියේ. And a stranger came up and walked with them. හිටු ගමම්ම අමුත්තෙක් ඔවුන් එක්ක ගමන් ඇවිදින්න ගත්තා. He said, "Why is so sad?" ඔහු ඇහුවා මේ ඇයි ඔබ දුක්බර වෙලා ඉන්නේ? So well, we thought that this Jesus he was the one but he's dead now. ඔවුන් කිව්වා අපි හිතුවා මේ යේසුස් කියන තැනත්තා තමයි අපිව ගලවන්න ආපු කෙනා කියලා. නමුත් එතුමා කුරුසේ මැරුණා. And the stranger doesn't say anything to them more. දැන් මේ නාදුනන තැනත්තා මුකුත් කිව්වේ නැහැ. නිහඬව හිටියා. He just keeps walking with them. ඔවුන් එක මේ ගමන ඇවිදගෙන යනවා. And then they break bread. ඊට පස්සේ එක තැනකට ඇවිල්ලා ඔවුන් රොටි කඩනවා. And then they suddenly see who it is. ඒ රොටි කඩන මොහොතේ උන්ගේ ඇස් ඇරිලා ඔවුන් අඳුනා ගන්නවා කවුද මේ? Here's something for you to think about. දැන් ඔබ යම් දෙයක් හිතන්න බලන්න. Before you were even born the Lord saw you. ඔබ දන්නවද ඔබ මේ ලෝකෙට ඉපදෙන්න ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ ඔබව දුටුවා. He saw your unformed body. උන්වහන්සේ දැක්කා ඔබගේ නිර්මාණය නොකරපු ශරීරේ පවත් දුටුවා. Over the years he's looked down, he's watched you. මේ අවුරුදු ගණනාව තුළ උන්වහන්සේ ඔබ දිහා බලාගෙන සිටියා. He's been tracking you. උන්වහන්සේ ඔබ ගැන සොයා බලමින් සිටියා. He's been with you. උන්වහන්සේ ඔබත් සමග සිටියා. So what do you need to do? එනම් ඔබ කුමක්ද කළ යුත්තේ? You need to believe. ඔබ විශ්වාස කළ යුතුයි. God wants you to trust him in your storm. දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබ කුණාටුව මැදියේ එතුමාව විශ්වාස කරන්න. There's a couple of bullet points coming up here. ඊළඟ එක පැමිණෙන්න යනවා. He's with you. උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. And you need to believe. උන් ඔබ විශ්වාස කළ යුතුයි. When you believe. ඔබ විශ්වාස කරන විට you will not be robbed by fear. ඔබගේ ජීවිතයේ බියට ඔබව සොරකම් කරන්න බෑ. You can either live by fear or live by faith. ඔබට ජීවත් වෙන ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි බියෙන් ජීවත් වීම, අනිත් එක තමයි ඇදහිල්ලෙන් ජීවත් වීම. But you can't live by both. ඔබට මේ දෙකෙන්ම ජීවත් වෙන්න බෑ. So what are you going to live by? එන ඔබ තෝරගන්න ඕන කුමකින්ද ඔබ ජීවත් වෙන්නේ? Live by fear? ඔබ බයෙන් ජීවත් වෙන්න යනවද? Or live by faith? එහෙම නැත්නම් විශ්වාසයෙන් ඇදහිල්ලෙන් ජීවත් වෙනවද? You need to believe in his word. ඔබ එතුමාගේ වචනය විශ්වාස කරන්න. උන්වහන්සේගේ පොරොන්දුව විශ්වාස කළ යුතුයි. Believe that he is a good God. උන්වහන්සේ යහපත් වූ දෙවියන් වහන්සේ කියලා විශ්වාස කළ යුතුයි. Put your trust in him. ඔබගේ විශ්වාසය උන්වහන්සේ කෙරෙහි තැබිය යුතුයි. So point number 1 this morning is God wants to still your storm. අපේ පළවෙනි කාරණාව දෙවියන් වහන්සේ ඔබේ කුණාටුව සංසිඳවන්න බලා සිටිනවා. God wants you to trust him. දෙක උන්වහන්සේ ඔබ විශ්වාස කරනවා in the storm sir දෙවියන් වහන්සේට අවශ්‍ය ඔබ කුණාටුව තුල එතුමා විශ්වාස කිරීම and I want you to know this thirdly God will bring you the other side of your storm මෙන්න තුන්වෙනි කාරණාව දෙවියන් වහන්සේ කුණාටුවෙන් ඔබව එගොඩට ගේන්න යනවා he's going to get you through your storm ඔබගේ කුණාටුවෙන් ඔබට ජයග්‍රහණය දෙන්න යනවා Jesus said let's go to the other side යේසුස් වහන්සේ මුලින්ම කිව්වා අපි එතර වෙමු එගොඩට යමු you know I've been through turbulence flying mama me guannane yanakota e mokak deket kiyan vaatha peedane tulin yanawa that's the most wonderful thing when you put your feet on the ground again obage paada navathat polowe maha polowe thabime itta honda hangima and that's what happened to the disciples meka thamai golayanta siduune they got their feet on the ground again then mooda etara e vila etara kala then navatha godata avilla un hari sanasima psalm 40 verse 2 says ගීතාවලියේ 42 පදයේ කියනවා He lifted me out of the slimy pit. ඒ මඩ ගොඩෙන් උන්වහන්සේ මාව එසවුණු ලැබුවා. Out of the mud and the mire. ගැඹුරු ස්ථානයේ he set my feet on a rock උන්වහන්සේ මාගේ පාද පාද පර්වතයක් මත තැබුවා and gave me a firm place to stand මට නොසෙල්වෙන ස්ථානයක් දුන්නා මාව සිටගන්න he brought them to a place of new beginnings උන්වහන්සේ අලුත් ආරම්භයක් ඇති ස්ථානයකට මාව ගෙනාවා they thought they were finished but they were not ඔවුන් හිතුවා ඔවුන්ගේ අවසානය පැමිණුණා කියලා නමුත් ඇත්තට ඒක නෙමේ සිදු වුණේ there was a new life ahead of them ඔවුන් ඉදිරියේ නව ජීවනයක් දැන් සූදානම්. And he got them where they were meant to go. ඔවුන් යේසුස් වහන්සේ උන්ට කිව්ව ස්ථානයට සැබවින්ම රැගෙන ආවා. In the Old Testament, the Lord led them through the desert. අපි දකිනවා පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනඟ කාන්තාරයක් මැදින් රැගෙන යනවා. Pillar of cloud by day and fire by night. අපි දකිනවා ඒ දවල් කාලේ උන්වහන්සේ වලාකුලක්ද රාත්‍රී කාලේ ගිනි කැඹක්ද ඔවුන් ඉදිරියේ තැබුවා. And he led them into the promised land. උන්වහන්සේ පොරොන්දු දේශයට ඔවුන්ව මඟ පෙන්නුවා. God will get you where he wants you to be. දෙවියන් වහන්සේ ඔබවත් උන්වහන්සේ රැගෙන යන ස්ථානයට මඟ පෙන්වන්න යනවා. The good shepherd will help us. යහපත් එළියර අපිට උදව් කරන්න යනවා. The apostle Paul went through many trials, many battles. අපොස්තල පාවුතුමා බොහෝ තර්ජන පීඩා සටන් මැදේ ගමන් කරපු කෙනෙක්. It seemed like he was going to be killed time and again. Nithara nithara o maranaasannawa vena tattwayan walata muna dunna. He was beaten up, he was in shipwrecks. Ota pahara gesuwa oge nawa giluna. And then we read this line in Acts, it's a little line. Namuth eka sthanayeka eka padayak thibenawa kriyaapothe. And so we came to Rome. Api dan Romeyata samprathuna. In other words, we came where we were meant to arrive. ඇත්තටම ඔහු කිව්වේ අපි එන්න තිබුණ ස්ථානෙට දැන් අපි ආවා. 2 Timothy 4:18 says this. 2 තිමෝති 4:18 කියනවා. The Lord will rescue me from every evil attack. දෙවියන් වහන්සේ මාව මුදවා ගන්නට යනවා සෑම නපුරු පහර දීමකින්. And will bring me safely to his heavenly kingdom. උන්වහන්සේගේ ස්වර්ගික රාජ්‍යයට මාව සුරක්ෂිතව ගෙන එනවා ඇත. And that's what he's going to do for you. මේක තමයි දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයත් කරන්න යන්නේ. තලවතුර ගෞර රත්මලාන wherever you are. ඔබ සිටින්නේ කොයි ස්ථානයේ තලවතුර රත්මලාන? He's going to get you where he wants you to be. උන්වහන්සේ ඔබව තබන්ට යන ස්ථානයට ඔබව ගෙන එනවාමයි. I read this quote once, a man is invincible until his work is done. A man is invincible, he can't be killed until his work is done. මම මේ දේ අහලා තියෙනවා කෙනෙක්ගේ ජීවිතේ ඔහුට නියම වී තිබෙන දේ සම්පූර්ණ කරනකම් ඔව් පරාජය කරන්න කාටවත් බෑ ඌව මරන්න කාටවත් බෑ දෙවියන් වහන්සේ ඔහුගේ ජීවිතේ කරන්න තියෙන දේ සම්පූර්ණ වෙන තුරු Now I have to believe that when I'm in a car with Pastor Roshan driving. දැන් මම ඒක විශ්වාස කරන්න ඕන Pastor Roshan එළවන වාහනේ යනකොට When I'm on the road. මම ලංකාවේ පාරේ යනකොට And I pray Lord you will get me safely to your heavenly kingdom. ස්වාමීනි ඔබ වහන්සේ මාව ගෙනියනවා මා යා යුතු ස්ථානයට කියලා. Not just yet but get me there safely at the right time. හරි වෙලාවට ඔබ වහන්සේ මාව ගෙනියන්න යනවා ඒ ස්ථානෙට. අද උදේ සිද්ධිය ගැන කියන්න. Translate for me please. What do you say? I said it's referring to this morning I said. Yeah. You have no idea how your pastor has developed my prayer life. ඔබගේ පාස්ටර් මගේ යාඥා ජීවිතේ වර්ධනය කරලා තිබෙනවා. There was a lady in England who young lady she was often quite sick. ඉංගලන්තයේ එක කාන්තාවක් හිටියා. තරුණ කාන්තාවක්. ඇ නිතරම අසනීප වෙන කෙනෙක්. She had a desire to be used by God. ඇට ආසාවක් තිබුණා දෙවියන් වහන්සේ මාව පාවිච්චි කරන්න ඕන. Little later when she was growing up in a teen she moved to America. පසු කාලයේදී ඇමරිකාවට ගියා යෞවනියක් හැටියට. There she met a man, married him, loved this man. ඒ ස්ථානයේ පුරුෂයෙක් හම්බ වෙලා ප්‍රේම කළා විවාහ වුණා. They had a lovely daughter, her name was Lily. ඔවුන්ට දරුවෙක් ලැබුණා, දුවෙක් Lily කියලා. And one day they were out having a picnic together, what beautiful day. ඒක ඉතාලං ලස්සන දවසක ඔවුන් පික්නික් එකක් එළියට ගිහලා කෑමක් ගන්නවා. And they heard a little boy shouting and he was drowning. ඔවුන්ට ඇහුණා මේ පුංචි ළමෙක් ගිලෙනවා. So her husband ran in to save him. මේ ස්වාමි පුරුෂයා දුවගෙන ගියා මේ දරුවව බේරන්න. But instead he was drowned as well. සිදුනේ ඔහුගේ ඇගේ ස්වාමි පුරුෂයාත් ගිලුණා. So this lady who was called Louisa Stead මේ කාන්තාව ලුයිස්. She was left with her little 10-year-old daughter. Me ඇයට හිටියේ අවුරුදු 10ක දරුවෙක් විතරයි දැන්. They didn't have much money. ඔවුන්ට එච්චර මුදල් තිබුණෙත් නැහැ. Often they were struggling for food. ඔවුන්ට කෑම වේලක් කන්නත් අමාරුවෙන් හිටියේ. And there was one night where they were particularly struggling. එක රාත්‍රියක් ඔවුන් ගොඩක් අමාරු තත්වයක සිටියා. And she just opened the front door to go out. ඉස්සරහා දොර ඇරිය එළියට යන්න. And she found that someone had left a whole lot of groceries for them. දැක්කා ඇගේ නිවසේ ඉදිරිපිට කවුරු හරි කෙනෙක් ලොකු bags වල කෑම ಜಾති වියලි ආහාර ද්‍රව්‍ය තබලා තිබුණා. And she began to think that despite all her pain, ඇට හිතුණා මේ වේදනා මැද්දේ how God had looked after them. දෙවියන් වහන්සේ උන්ව බලාගත් ආකාරය. And that night she started to write a poem. එදා රාත්‍රියේ කවියක් ලියන්න පටන් ගත්තා. And that poem became a great hymn. මේ කවිය ඉතා ප්‍රසිද්ධ ගීතිකාවක් බවට පරිවර්තනය වුණා. In fact if you google it it's got millions of hits. ඔබ ඉන්ටර්නෙට් එකේ ගිහලා google කරොත් ඒක මිලියන සංඛ්‍යාවක් අය මේකට ගිහිල්ලා තියෙනවා. She never imagined that. ඇය හිතුවේ නෑ මේක සිදුවේ කියලා. And this was what the hymn said. මේකයි මේ ගීතිකාවේ කිව්වේ. "'Tis so sweet to trust in Jesus." යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම කොයිතරම් මිහිරිද? Just to take him at his word. උන්වහන්සේගේ වචනේ එයාකාරම පිළිගැනීම. Just to rest upon his promise. උන්වහන්සේගේ පොරොන්දුව මත විවේක වීම. And to know. උන්වහන්සේව දැන ගැනීම. Thus says the Lord. උන්වහන්සේ මෙන්න මම ඔබට කියන්නේ කියන දේ සවන් දීම. The chorus goes like this. මෙහෙම තමයි කෝරස් එක කියන්නේ. Jesus Jesus. යේසුනි යේසුනි. How I trust him. මම කෙබඳු ආරෙන් කෙබඳු ආකාරයෙන් ඔබ විශ්වාස කරම්ද? How I've proved him over and over. ඔබව මම ඔප්පු කර තිබෙනවා නැවත නැවත. Jesus Jesus. යේසුනි යේසුනි. Precious Jesus. වටිනා වූ යේසුනි. Oh for grace. ඔබගේ අනුග්‍රහය අනේ. To trust him more. ඔබව තව විශ්වාස කිරීමට. Let me tell you. මම ඔබට කියන්නම්. God can still your storm. දෙවියන් වහන්සේට පුළුවන් ඔබේ කුණාටුව සංසිඳවන්න. God can be with you in your storm. දෙවියන් වහන්සේට පුළුවන් ඔබේ කුණාටුව මැද ඔබ සමග සිටින්න. God can get you to the other side of the storm. උන්වහන්සේට පුළුවන් කුණාටුව ඈතර කරලා ඔබව සමභූමියට ගේන්න. There's no one like Jesus. යේසුස් වහන්සේ වගේ කෙනෙක් තවත් නැහැ. There's no one like Jesus. යේසුස් වහන්සේ වගේ කෙනෙක් තවත් නැහැ. Some say he's a prophet. සමහර කයි කියන ඔහු ආගමික නායකයෙක්. Some say he's a good man. සමහර කයි කියන ඔහු යහපත් කෙනෙක්. Jesus said that I am God. Yesu wahanse kiwa mama deviyan wahanse. And he showed he was God. Unwahanse pennun kara unwahanse deviyan wahanse bawa. I've seen in my own life. Mama unwahanse dakka thibena mage jeevithaye. How amazing it is when you have God in your life. Obe jeevithe deviyan wahanse sitima koi taram alankara puduma deyak. They were amazed at what Jesus did for them. Yesu wahanse eda ounta karapu deeta oun vismayata patthuna. I am amazed at what Jesus has done for me. මම පුදුමයට පත් වෙනා මවිතයට පත් වෙනා මගේ ජීවිතේ උන්වහන්සේ කළ දේ. And you can be amazed. ඔබටත් පුළුවන් ඒ දේටම අත්දකින්න. What Jesus will do for you. යේසු වහන්සේ ඔබට කරන්න යන දේ ගැන. All you have to do. ඔබට කරන්න තියෙන එක දෙය. Is to stay close to him. උන්වහන්සේ සමීපව සිටීම. And to trust him. උන්වහන්සේව විශ්වාස කිරීම. Every day. දවස්පතා. God bless you. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේ.